අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු රහතේ සම්මා සම්බුද්ධ නමෝ තස්සේ භගවතු රහතේ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු රහතේ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති සමාධි භාවිතෝ බහීතෝ චත්තාරෝ සතිපට්ඨාන පරිසීරේති සත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලීකස සත්ත බුද්ධංගේ පරිසීරින්ති සත්ත බුද්ධංගා භාවිතා බහුලීකස විද්‍යා විමුක්ති ඵල සත්‍ය සියය සංවත්තන්ති සම්‍යක් සම්බුද්ධ සරුවක් රාජයේ කියන වහන්සේ ජජමිනි කාලයේ ආනාපාන සති සූත්‍රයේ වදාළ පාඨයක් නිතිවෙනවා. ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකසේ සත්තාර සතිපට්ඨානේ පරිපූර්ණේති පරිපූර්ණේති. ආනාපාන සති සමාධිය භාවිත බහුලීකස කරන ලද්දේ නම් සතර සතිපට්ඨාන ධර්ම සම්පූර්ණ කරයි. සත්තාරෝ සතිපට්ඨාන භාවිත බහුලීකස සත්ත බුද්ධංගේ පරිපූර්ණේති. සතර සතිපට්ඨාන ධර්ම භාවිත බහුලීකස කරන ලද්දේ නම් සත්ත බුද්ධංග ධර්ම පරිපූර්ණේ කරයි. සත්බුද්ධංගා පරිපූර භාවිතා බහුලීකස විද්‍යා විමුක්ති ඵල සත්‍චිකිරියාය සංවත්තන්ති. සත්බුද්ධංග ධර්ම භාවිත බහුලීකස කරන ලද්දේ නම් විද්‍යා විමුක්ති ඵල ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනි. මේ දේශනාව බොහෝම සරලයි, බොහෝම පැහැදිලියි. ආනාපාන සතිය කියන්නේ සතිපට්ඨාන භාවනාව. ආස්වාද ප්‍රස්වාදය කාය ප්‍රතිබද්ධ අරමුණක්. කාය ප්‍රතිබද්ධ අරමුණක් වන ආස්වාද ප්‍රස්වාදයේ නිමිතිමේදී කායානුපස්සනා සතිපට්ඨානය ලැබෙනවා. ආස්වාද ප්‍රස්වාද අරමුණ නිමිතිමේදී උපංගී ඇති වෙන සෝමනස්ස සහගත වේදනාව සතියෙන් ඉන්නේ බැවින් ආස්වාද ප්‍රස්වාද කෙරෙහි සතියෙන් ඉන්නේ බැවින් මේ වේදනාව ප්‍රකටයි. සතියට පැහැදිලි. එයින් වේදනානුපස්සනාව සතිපට්ඨානෙ වැඩෙනවා. ආනාපාන සතිය වැඩිීමේදී ඒක චිත්ත වීතියක් ගානේ අහලවන්නේ කුසල චිත්ත වීති පරම්පරාවක්. ඒ කුසල චිත්ත වීතිය චිත්තය වැඩෙනවා. ඒ සම්බන්ධ සත්‍ය සම්ප්‍රයුක්තෝ කියන නිසා චිත්තානුපස්සනා ප්‍රතිපත්තානෙද ලැබේ. ආනාපාන සති සමාධිය වැඩිීමේදී එතන ධර්මතා සියල්ල 34ක් එක්වස් වෙනවා. ධර්මතා සියල්ල 34ක් වෙනවා. ඒ කියන්නේ අන්‍ය සමානිතාසික 13ක් සෝබන සාධාන චෛතසික 19ක් සංඉන්ද්‍රිය. චෛතසික ධර්ම 33යි සිතත් එක්ක 34යි. මේ ධර්මයන් අර බුද්ධංග ධර්මයන් ආදී කොට ඇති ධර්ම සම්භාරයක් වෙනවා. දෙවිදි ඒ චෛතසික ධර්ම යන සිහිය සම්ප්‍රයුක්තෝ කියලා. චෛතසික ධර්මයන් සමග චිත්ත සතිය සම්ප්‍රයුක්ත වෙනවා. ඒ සතිය සම්ප්‍රයුක්ත වෙන බැවින් ඒක ධම්මානුපස්සන සතිපට්ඨානෙ වෙනවා. ඒ නිසා ආනාපාන සතිය වැඩිමින් සතර සතිපට්ඨාන පිරෙන. සතර සතිපට්ඨාන පිරෙන එෙහිදී දෙග්ගංග ධර්ම සැපම ලැබෙනවා. ඒ කුසල චිත්ත වීතේ ජලං සිතං ගානි සති සාසිතේ දෙනවනි ඒක සති සම්බෙද්ධංගයයි. එහියත්තාවෝ ප්‍රඥා චෛතසිකය මොම්මිතේ සම්බෙද්ධංගයයි. රීම සම්ප්‍රයුක්තන වීර චෛතසිකය වීර්ය සම්බෙද්ධංගයයි. ගුණිය දෙන්නා වූ ප්‍රීති චෛතසිකය ප්‍රීති සම්බෙද්ධංගයයි. ගුණිය දෙන්නා වූ කායපස්සද්දි චිත්තපස්සද්දි විතුළු සස්සද්දි සම්බෙද්ධංගයයි. ගුණිය දෙන්නා වූ ඒකාග්‍රතා චෛතසිකය සමාධි සම්බෙද්ධංගයයි. ගුණ දෙන්නා වූ සතර මධ්‍යස්ථිතා චෛතසිකය උපේක්ෂා සම්බෙද්ධංගයයි. ආනාපාන සතිය භාවිතා කරන වෙලාවේ ඒ ජලං සික්ඛි බුද්ධංග හතම වැඩෙනවා. බුද්ධංග හත වැඩීමේ හේතු කොටගෙන විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාව සංවර්ධන කිරීම. එතන විද්‍යා කියන තැන අෂ්ඨ විද්‍යාවම ගැනෙනවා. අෂ්ඨ විද්‍යාවම වැඩෙනවා මේ සමාධියේ සිටේ වැඩීම. විමුක්ති කියන්නේ මෙතන අර පොළොසුන්ගේ නිවීමේ අවස්ථාව එනම් මාර්ගය. කලකිනුවට ඵල ධර්ම ලෝකෝත්තර මාර්ග ලෝකෝත්තර ඵල. මේ සියල්ලම සාක්ෂාත් කර ගැනීම සිද්ධ වෙනවා. තවදුරට විමුක්ති කියනකොට සංකේති විමුක්තියම ගැනෙනවා. සදාංග, විස්තන්දන, සමිච්ඡේද, අතිප්‍රසද්දි නිස්සරද. මේ විමුක්ති පහම මෙතන සාක්ෂාත් කර ගැනීම සිද්ධ වෙනවා. කලකිනුවට ලෝකෝත්තර ඵල. ඒකත් ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති සමාධිය අරහත්ත්වයට දක්වා ප්‍රතිඵල ලලාගත හැකි හේතන මාර්ගයක් බව දෙයින් පැහැදෙනවා. රබිලෙන දැක්කේ. ඒ නිසා දැන් අපේ දේවාසුතුන් වහන්සේලා සම්බන්ධකාරී වහන්සේලා උපාසක මහතුරු මේ පෙරින් කරගන්නතෝනේ අපි මේ නිමිති කරන සිතිවිල්ලක් ගන්න කිනකද ගමන් කරන්නේ සතර ආපායට හිම නෙමෙයි. මනුෂ්‍ය ලෝකෙත් නවතිනවා නෙමෙයි. දිව ලෝක හයට යනවත් නෙමෙයි. බඹ ලෝක යනවත් නෙමෙයි. සිතිවිල්ලක් ගන්න අපි ගමන් කරන්නේ චිත්තක්ෂණයක් ගන්න ගමන් කරන්නේ මේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම දක්වා. ඒක නිසා ඒ කායන මාර්ගයට අපි මේ යෙදෙනවා කියන එක සිතේ සම්පහන්තමය සතුට වැඩි කර ගන්නට ඇති. ඒකෙන් දැන් ආනාපාන සතියේදී පියවරේන අපි කවුරු ගමන් කරන්නේ? ඒ ඉදිරියට ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. මේ පියවර තමයි හරියට කෙරෙන්න තියෙන්නේ. ගුරුණංගෙන්ලා ගුරුණංගීමේදී අත්විහාරම ඉතාම ශක්ති සම්පන්නව නිවරදීව අංග සම්පූර්ණව පිළිපදන්න තියෙන්නේ. එමනම් ඒ විශාල ගුණංගිල්ලක් තුනක් දරා ගන්න සමර්ථ වෙනවා. සමහරට මහල් 100ක් තුනක් ඒ ගුණංගිල්ල දරා ගන්න සමර්ථ වෙන්නේ අත්විහාරම ශක්තිමත් විශාලත්වයේ යුතුව නිවරදිව හොඳින් සකස් කරගත්තේ. එහෙනම් මූලික අවස්ථාව අපි හොඳට පිළිපදවා ගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. මේක ශීඝ්‍රගාමී භාවනාවක් කර වේගයෙන් යන දෙයක්ද වටින්නේ ශීඝ්‍රගාමී භාවනාවක් වශයෙන් හිතාගෙන ඉක්මනින් ඉක්මනින් ප්‍රතිඵල නෙලන්න ගියොත් සමහර විට අර අත්විවරම දුර්වල බැවින් උසස් ප්‍රණයිල්ලක් පවත් ගන්න බැරි යටම වගේ මනුදි වටින්න වෙනවා. ඉතින් අර භාවිත භාවනා ඇති පූර්ිත පාරමිතා ඇති රාගින වාසික වාසනා ඇති පුරාකෘත කුසල ඇති මහෝත්තමයන් වහන්සේට නම් ඒ දෙතර දුස්තර දෙයක් කියන්නේ නැහැ. මහා බෝධිසත්වයන් වහන්සේලා ගැන මේ කියෙන්නේ ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ශක්තිය අපි කාටවත් විතරයි කියන්නේ නැහැනේ. අපි ඒ සඳහා මේ මුලින් ආරම්භ කරනවා වගේනේ. එනිසා අපි අනුපිළිවෙලින් මේ මූලික පදනම උදාහුමින් පිටුවා ගන්න ඕනේ. ඒක පළදාහනිය අතර ලොකුම ලොකු ගොඩනැගිල්ලක් ගොඩනගනවා වගේ විශේෂයෙන් ප්‍රතිඵල දලා ගන්නට හේතු වෙන අවස්ථාවක් මේ පදනම් කරගන්න. ඒක නිසා දැන් මේ කාලය තුළ අපේ ව්‍යායාමනි අපේ උත්සාහය නිවේ කරන්නේ කොහොම හොඳ කුසල සම්මෙලි කුසල චිත්තෝ කුසල වීර්ය කුසල විමර්ශනයේ යෙදුව මේ කටයුතු අපි දෙන්නේ. අපි දැන් සාමූහික කෝණය 69ක් 79ක් උත්සන්නලා වාඩි වෙලා ඉන්නවා. මේක බැලුවාම සමහර පිටපත් දෙන්නේ නැහැ කියලා මේ විභානවලම මේ බඹලෝ යන්න හදනවා. ඒවා නිදන්න පුළුවන්. අනේ මේ අපි මේ පෙරම් කරනවා. අපි මේ පෙරම් කරනවා. ඒන් හදා ගන්න ඕනේ. ඒ අපි ධූර භාගෙහි මුල් කීවරණේ ආරම්භ කරනවා. අවධාරීකින් මේ උසස් ත්‍ත්වයන් අපට මේ හේතුන් ලැබෙන ඇති. අනුන්ද තේන්න කරනවා නෙමෙයි නෙමෙයි. අනුන්ගේ ප්‍රසාදේ දිනා ගන්න කරනවත් නෙමෙයි. අනුන්ගේ ගෞරව නමස්කාරයට කරනවා නෙමෙයි. මේක ආත්ම විමුක්තිය සඳහා සිදු කරන උතුම් උත්සාහයක්. ආත්ම ධමනය සඳහා ගන්න උත්සාහයක්. මේ ආත්ම ධමනය සඳහා උත්සාහ ගැනීමේදී අපේ දුරේම ඥාන සම්ප්‍රේතයෙන් දුනේ. මක්නිසාද අපේ සිත් වට කරගන්න පුළුවන් උපක්‍රියක් ඇවිල්ලා මේ පිළිගේ උපක්‍රියේ සැවිල්ලා අපව පවස්සගන්න පුළුවන්. මේකෙන් දේශම් වෙන්න ඕනේ. අර කාන්තාර මාර්ගයේ තෙල් පාත්‍ර විශේෂව ගමන්ගත් අර බෝධි කුමාරයන් වහන්සේ වගේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ වගේ ගාන්ධර්ව නගරවල ඇහැ පිනවන, කන පිනවන, මෙහය පිනවන, දිව පිනවන, කය පිනවන, පසිඳුරම් පිනවන මේ පංචකාම වස්තුන්ගෙන් පිරීලා තියෙන ගාන්ධර්ව නගරයක් දැකලා බුලාමිච්ච කුමාරයන් වාගේ විනාශයට පත්වන්නේ නැතුව උන් පාත්‍රයක් විශේෂත්වය තුළ බිඳුවක්වත් ඉතිරෙන්නේ නැතුව වටපිට නොබලා සංපා නොවි කලබල නොවි ආන්තර සිහිනුවමින් ගමන් ගත්තේ බෝධිසත්වයන් වහන්සේ අනුමුසයන්ගෙන් ජයගෙන දුරසතර ගියාගෙන තමා බලාපොරොත්තු වන උතුම් තැනටපත් වුණා වගේ ඒ බොහෝම සංසුන්ව උපස්ත්‍රියයන්ගෙන් යතන උපස්ත්‍රියයන්ගෙන් නොරගති මේ ගමන අපි ඉදිරියට පවත් ගන්නට ඕනේ. හැබැයි මේ උපස්ත්‍රිය සිටුවාම අපට මේ ප්‍රසිද්ධව තියෙන උපස්ත්‍රියස නෙමෙයි සීනසෙන් දේවල් තමයි අපි ළඟට එන්න පුළුවන්. විද්‍යානි සමාජ තරහ එන්න පුළුවන් අපට නොදැනුවත් වෙම. එහෙම නැත්නම් නුරුස්සන කම් එන්න පුළුවන්. එහෙම නැත්නම් මාන්නෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලක් යම් ඒ විදිහේ සියුම් විදිහට අපේ හිතට අවශ්‍ය නිසක් හේතුන් පුළුවන්. මේ වගේ ප්‍රවේශම් වෙන්න කියලා. දැන් කෙනෙක් අපේ ඉදිරියේ දින දෙක නැත්නම් තමයි පිටිපසින් තමයි සමී තියෙන ගොතෝන්නේ කෙනෙක් දඟලන. අත්තාල්හා මිහාහරවන. පත්තරේ කියනවා, නැගිටිනවා, සද්ද වෙනවා, ඒ වගේ දේවල් වෙනවා. අපි නිරුක්ෂණ ගතියක් ආවොත් එතන තේසුසක් ලෙසක් නේද? එමනැත්නම් මම නැහැල්ලෙන්නේ. මම වගේ කාටවත් ඉන්න බෑ. මට තමයි හරියට පිළිමයක් ආවගේ ගලක් ආවෙන්න පුළුවන්. අනිසක් ලෙසක් ආවා. මාන්නේ නේද? ඒ වගේ සියුම් දේවල් අත දෙන්න පුළුවන්. මේ සියුම් දේ පවා මේ උතුම් වැඩේට බාධාවක්. මේ සියුම් දේ පවා අපි බොහෝම කල්පනාවෙන් අපේ හිතින් ඉලක් කරන හේතුවට සංවරවන්න තෝරන සිහිය. ඒක බොහොම අවශ්‍ය දෙයක්. ඒ වගේ උසස් ලෙසක් තේරෙනවා. ඉතින් සමහරවිට කෙලෙස් දින වලම දුරේම විහාරසේලා සමහරවිට නිින්ද ගිහිල්ලා ඉතින් ඒක නනේ මේ මොලේ එහෙම නැත්නම් මේ අරමරකාරී අනි හිතේ උපක්‍රේෂයක් ආවා උපක්‍රේෂයන් තමයි අනුන්ගේ අරමුණක් කරනවා හිතට ගැස්සනේ අනුන්ගේ වැරදක් අනුන්ගේ දුර්වලකමක් තමයි පිළිගත්තා ඒකේ ප්‍රතිමාවි හිත ගැටෙනවානේ හිතේ සමාධිය ගැටෙනවා ඒ වගේ දේවල් වලින් අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ දෙවිසත් පිළිවෙත තමයි මුණ ගැහෙන්නේ. අනිස්කාරණය අපි මුලින්ම සිහි කරන්නේ කොහොමද සමාගෙන දැන් මම සතුටේ ඉතිවිල සද්දයක් නැතුව මොඳුරියුතු ගැස් සද්දයක් නැතුව සිතේ සංපත් බලමින් සතුටයි එමුනම් අන්නාත් එහෙම නේද අනිකුත් තේජාවචරණු එහෙම නේද එනිසා මම පාටයක් ඇහෙන්න තියෙන නිස්සබ්දතාවය රකින්න තෝන අන්න සමාගෙන හිතලා අන්නයන් යන අනුකම්පා කරන හැටි මේ සිතානාවක් ගියා මේ සමාධි භාවනාව වැඩි බොහොම සියුම් දෙයක් විදර්ශනාවට වඩා සියුම් දෙයක් විදර්ශනාව නම් ලැබෙන අරමුණ විදර්ශනා කර කර ගියා ගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස ආරමුණක් සියුම් සමත භාවනාවක් සියුම් ඒක නිසා සියුම් දෙයක් කරන එක බොහොම නිහඬතාවය තියෙන්න තෝරන අපේ සමාද යෝගාවචරයන් වහන්සේලා ඒ ගැන හිතන මදිකුල මං හිතනවා ඒ මාත්‍යකාද සමාද විත මේ භාවනා කරන කයේ කයේ කාමාවේ කයේ දිදී කාලයේ තුල අතරතුර නැගිටිනවා අතරතුර නැගිටලා යනකොට මොකද වෙන්නේ ඊවරක් ගන්න සද්දයක් එනවා සියුම් වශයෙන් ඒක තන්පත් මනසට තදින් දැනෙන සමාත සූර පෙරවන්න ගන්න සූර ගසා ගන්න වෙන සමාත මඳුරු යන අවශ්‍යලා කුලන්න හොය තන්පත් කරන්න වෙනවා සමාත පස්තේ නමන්ද වෙනවා ඒ කොහොමද කවදානි සිහිය වශයෙන් සබ්ජක් එනවනේ ඒකාර දැන්පත් මනසට තදින් වැඩිනවා ඕනෑම වැඩි පරිස්සම් වෙන්න තෝරන නිසාතු වාඩි වෙලා ඉන්නවනම් කය කොහමාරක් නියමු කරගෙන මොනම හේතුවකින් වත් හැබැයි සසුපිලිවැති පිළියම ගන්නේ දැරියෙන හැකේ ආපදාවක් සැකසෙන සාන්තව ගෙනින් මෙහිලා යන්න පුළුවන් ඒ හැරමේ වේදනාවල් තියෙනවා නේද නිහින්දක් පුළුවන්ද කියලා හිතන්න තුව ගන්ගෙන නැගිටලා එහා මෙහා යනවා නම් ඌ කාර්යයක්. සමහර යෝගාචරයන් වහන්සේලා ඒක පරියන්ත වාරයකදී දෙතුන් වර නැගිටලා යන්න දෙන්න පුළුවන්. හැබැයි ඒක වැරදි. එහෙම නොකර අපි ඉන්න ප්‍රමිතික අරාගේ හිතේ ශක්තිය පරිත්‍ කරන්න ඕනේ. ඒ කියන්නේ වාඩි වෙලා ඉඳීමේදී සනාත වේදනාව යනනම් ළඟින්න පාඩාවක් සබ්දයක් නැහෙනේ ඒක හිමිකේ කියව මාරු කරන්න පුළුවන් ඒක කිසිම මතක් නැහෙනේ මාරු කර ගැනීම හිමි කරන්න පුළුවන් සබ්ද නැතුව ඒ හැර නැගිටලා යාමුරු කිමාදී ඒක අපි කරුණාවෙන් මතක තබා ගන්න ඕනේ ඒ සම සමහර විට මේ විවිධ ආලෝක නිවීම දැල්වීම ඒක කලක වේලාවක කරන්ද දැන් අපි තුන්ද භාවනා සමතාන නුන කරන කාවිනාදි 10ක් තියෙනවා ඉතින් දෙලෙන් ගිහිල්ලා ස්විච් එක දානවා. සද්දයක් එනවනේ. සියුම් සද්දයක් තුනක් හඳුන් දැනෙනවා ඒවා. ඒක නිසා දෙත්නි සේල් කරන්න තෝරන වෙනවම වරින් වර විවිධියට දැල්වීම නිදුලු වලුයි. ඒක මීමුත වෙනකට කරන්න තෝරන සුත නිසබ්ද කාලයක් තියෙනවා. එන්න බලාගෙන අපට සද්දයක් එන මේ විදිහවලට දැල්වීම ගන්න. ඒකේ සමහර ආස්මතුන් වාස්තු දැන් දෙනහයි. දැන් කිව්වා පාඩුවක් නෙමෙයි දහයක් හරියට තියෙන සමාධි කරගන්න පුළුවන්නේ අන්නේ වාගේ නියමිත වේලාවකෝන විදුලි ආලෝකයේ ගල්වන්න ලැබි ඉවර වෙලා සාමාන්‍යයෙන් මේ භාවනා කරනකොට ආලෝකය අවශ්‍යයි එමුනම් කල්ලාතු ආලෝකයේ ගල්වගෙන තියෙන්න ඕනේ අතරතුර ආලෝකයේ ගල්වන්න ගිහම අර හිතේ සමාධියක් ගන්න වේගාව ක්‍රියන් මහසලටද සබ්ජක් ඇතිවෙන අපහසුතාවයක් වෙන්න පුළුවන් මෙන්න මේවායි ඔබගේ ඉස්සන දෙයක් කරනකොට තමයි බඩාවල ඉන්නේ මහන්සියලා මහන්සියලා හිත හදාගෙන මෙන්න සමාධි කරන්න ආදලක මෙන්න බල්ලෙක් දුරනවා එහෙම නැත්නම් වාහනයක් වේගෙන් යන්නේ එහෙම නැත්නම් වාහනයක සද්දයක් හදනවා එහෙම නැත්නම් කවුරුහරි එහෙට කෑ ගහනවා මේ සබහාදරේ ඒ හැමදාම තියෙන දේවල් නමුත් පරිපූර්ණ සමාධි කරගන්නත් වැඩි වෙන ගනිනවා කවුරු කියනවානේ කටුලේ තුවාලයක් තියෙනවා තුවාලෙමනේ හැප්පෙන්නේ කියලා කියනවා තුවාලෙ නැහැ කියනවා නෙමෙයි අවදක් පතුල හැප්පෙනවා තුවාලෙක් තියෙන වැඩිම ගන්න. ඒ වගේම සුදුම සුදු වස්ත්‍රයකට අනිසාක බිඳුවක් කරන එක තදින් පේනවනේ. ඒ විදිහටදීනේ මම බාහිර දේවල් ඉන්නේ තියෙන ස්වංකෝද බාහිරවල් හඳුන් ගනිනවා. මේක නිසා තමයි උපමා කරගෙන අන් අතන් සහගත හැරෙන්නේ කියනවා. දැන් අපි උපේක්ෂණ ගැනීමේදී අමිනාම සියත නැත්තේ කිසියෙම කෙනෙකුගේ විභාවන බලපීමක් නැතිව සිය සමස්තම ඉරසකාරෙ දෙන්නේ. ඉතින් අපි දන්නවා ප්‍රෝණම තියෙනවා මේ ආනාපාන සති භාවනාවෙන් චිත්ත සමාධිය උපදවන්නේ. ඒ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීතෝ කියලා උපදෙස් දෙන්න බුදුරජාණන් වහන්සේ ඒ ආනාපාන සති සමාධි උපදවන්න අප ඕන එකේ කියලාද එහෙමනම් මට මං හරි කැමති ආනාපාන සති සමාධි උපදින්න තේමරියි මම ප්‍රත්‍යක්ෂ නිසාවේ පැමිණෙන සංවත් අපහසුතාවක් අතමැරි නම් අනිත් ප්‍රතිහේ නේද නිසා මම හිතා අල්ලාට බාධාන වේදිත හසුතේ කියලා තම උපමාකට බලා සැලස් මුත්මවත ඥාන සම්ප්‍රේතේවා ඒ පාටින් දෙයක පිළිසඳින්ට අදින්දම් බලාපොරොත් වෙනුනේ මෙතෙක් ප්‍රවක් නන්නේ කිව්වේ නැත්තේ අරුණු සහිතව මට දැක ගන්න ලැබෙන කිරේ ඒ කල්ම සාකේනන් දැකගත් පැහැදිලි කරගත්තා ඊළඟට අපි සැලකන්නට ඕනේ ඇතිව කරන භාවනා සමතහන එසේ මෙසේ දෙයක් නෙමෙයි ඒක මහා පුරුෂ භාවනාව බුදු සසුනේ මහ රහතන් වහන්සේලාගේ සුපින්තන සෝහලවලින් බුදුරජාණන් වහන්සේලා වජ්‍රාසන වැඩමුළුවන ගන්නේ ආනෝකල් සුපින්තන ස්ථාන වල සාරික මහා පුරුෂ භාවනා අපේ භාග්‍යතුන් වහන්සේගේ කියන පිළිපත් සෝහල් උද්‍රක්කමීල පිට්ඨං සංකතේ නම් සීදානේ ඒරෝගී හේමි සමාදහාමි ඒ උන්වහන්සේ ආදාන රචනය දැන් කවුරුහරි කතාවක් කරන්නේ කොමලක් නම් උන්වහන්සේගේ අනුශාසනාවක් කරන්න වෙලාවක් නෙමෙයි උන්වහන්සේ මොකද කරන්නේ ආනාපාන සති භාවනාවෙන් අධ්‍යාත්මීල පිට්ඨං සංකතේනි සමාලං හිත සබා ගන්න සම්මුදාමි හිත වාඩි කරා ගන්න එයාගේ හේතෝදින් දෙමි විතේ දස් එකලස් දේවරණ සමාධි සමාධික සමාධිද ආනාපාන සතියේ බුදුරජාණන් නිතරම පරිහරණයලා ඒක නෙමෙයි මහා පුරුෂ භාවනාව කියන්නේ හැබැයි පරිසංසුලව පරිමස්සාල දෙදිමේදී ආනාපාන සතියේ වැදෙන්න මෝහ කර්ත්‍යාත් සහ විපරික කර්ත්‍යාතයි නමුත් ලේඛරා දෙවියන් මහෝත්තමයන් වහන්සේලාත් මේක මූල කර්මස්ථාන කර ගැනීමෙන් පැහැදිලි වෙනවානේ හැම සත්‍යයකටම සුදුසු බව මේ මහා බෝධිසත්වයන් වහන්සේලා උපන බුද්ධ ධර්මයේ කියන්නේ සංසේලක් මේ මූල නැත්තා සත්‍යයන් දිනාතන සුදුසු නේද ඒ නිසා ආනන්ද පිටාරමෙන් බාරනාල අපි බොහෝම ගෞරවයෙන් පිළිපදින්න තෝරන මහා පිට බාරනාලක් ගනි අපට මහා පුරුෂෝත්තමයන් වෙන්න පුළුවන් එවාගේ මහා පුරුෂෝත්තමයන් වහන්සේලාගේ සත්‍ය අනුගමනය කරන්නට පුළුවන් උපසමාපාන සති භාවනාව තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙනුම අර්ථනා කර්මස්ථාන මුදුන් පමුණවා ගන්නටයි. මේක සමහරට අපි දෙකෙන් තුනෙන් පුළුවන් වෙන ඇස්තුනේ පුළුවන්. නමුත් මාස තුන අතර අවුරුද්දම ආරන්න මේ සදා කාලය වෙන් කරන්න බැයි. ඒ කොහොම බලන් කියන කිසියම් ජීවිතයේ තුල මේ ආනාපාන සති සමාධිය මුතියම අර්ථනා කර්මස්ථාන සියල්ලම ප්‍රතිලාභ කරගෙන සත්‍යතාවන කරගන්න ඕනේ. මේ අර්ථනා කර්මස්ථාන තුලින් නැති නෑ. ඒ වාගේ පරමානිසං සිතින් බඹලෝ යාමනේ. බඹලෝ කියන තැන අනිත්‍යයිනේ. ඒක නිසා තේ සමුදාය කරපුවේ ඒ සා විශාල චිත්ත සමාධි ශක්තියක් අපේ ඇති කරගෙන අර පරම ගාම්භීර වූ පරමාර්ථයන් විදර්ශනා කිරීම නම් විපස්සනා භාවනාව. සම්පත භාවනාවේ ඉතින් සම්මුතිය ආරමුණු පෙරෙහි හිත සම්පතී වීමයි. සම්පත භාවනාවේ සමා සම්මුතිය ආරමුණු යන්නේ. විපස්සාවේ තමයි පරමාර්ථ ආරමුණු යන්නේ. ඒක ආනාපාන සති සමාධියෙන් යුතව විපස්සාවෙන් නියම ඒ කාණම. ඒවන් සමාපේ චිත්තේ පරිසුද්ධේ පරිවේදාවේ අනංගමී සූපතිලෝසේ මුදු බුරේ කමනියේ චිතේ ආනාමං කයාවේ අරමනර චිත්තං අභිනාමීති මේ බුදුරජාණන් වහන්සේ ඒ සමිත්‍රහරණාවේ චතුර්ථඥානයේ තම මුදුන දැන් අදෝත සමාපත්ති ගත්තොත් අයිතෝන්නේ චතුර්ථඥානයේයි අංග වශයෙන් චතුර්ථඥානෙ කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව ධ්‍යානාංග දෙකනේ අරූප සමාපත්තිය හතරත් ඒ අංග දෙකෙන් විස්තරයි. ඒක චතුර්ඥානය තමයි මේ ගුණ වර්ණවලට ලක්ුනේ. සමාංශේතිත්තේ සමාලිගේ සිත්ත්‍යයයි. පරිසුනේ පිරිසුදි. පරියෝදාතේ හාත්පසින් පිරිසුදි. අනංගමේ ජීවරණාගේ උපක්ලේශයන් දෙකරයි. විජිතී කටිනේසේ උපක්ලේශයන් දෙකරයි. අම්මනියේ සිතේ අරමන්නිබාටපත් වෙනවා. ආනිගත්පත්තේ මුසුන්නේ තත්ත්වයටපත් වෙනවා. ඒ තියෙන ලක්ෂණ චතුර්ථඥාන තියෙනවා. ඒ චතුර්ථඥානයට පැත්තලා විපස්සනා භාවනාව වැඩිම තමයි අපේ ගමන කරුත්තේ. ඒක නිසා අපි මේ ගමන් කරමින් උතුම් පිළිවෙතේ නවත්තන්නේ තු අතරමං කරන්නේ තු දවස දවස සිටියන් අනුස්ථාන කරගන්න ඕනේ. එදින මේ භාවනා කමකන වීනේ අපේ දැනට ඒවා භාවනා වැඩ පිළිවෙලෙන් දෙත් වෙන අපේ පුජනීය පරිශාදු ස්වාමීන් වහන්සේගේ අධ්‍යයන අනුව ධානා පාල සති භාවනාවේ අර්ථනා කර්ම සම්සංගති බලාපොරොත්තු වෙන්න ඕනේ. උන්වහන්සේගේ පිළිවෙත් ගැන දැක්ෙන්නේ බොහෝ සෙයින් ආනාපාන සති කර්මස්ථාන භාවනාවේ උපචාර සමාධි අර්ථනා සමාධි සියල්ල ලබන. දැන් මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ මනාලස මනා සිහිය මනා නුවණි මනා වීර්ය මනා සංසප්තමි දිනු කිරීමේදී උත්සාහ මොළද ප්‍රසමාධි කියන ප්‍රතිභාව නිමෙත කඩිය. නිවරක් වෙනවා. එන්න තමයි දැන් අපි අත්තරගෙන මෙන්නේ නැතුව මේ යන්නේ නැතුව රැකවලකද කරන්නේ. ආවරණ නීවරණත් වෙන මේක කියන්නේ අපේ හිත සමාධි කරන් දෙන්නේ නැති කවුරුත් නෙමෙයි. අපේ වෙන කිසිම දෙයක් නෙමෙයි. නීවරණ පහ. මේ නීවරණ පහෙන් එකක් දෙකක් ඇවිල්ලා අපි නවත්තනවා. අපිට ඉස්සරහට යන්න දෙන්නේ මේ රත්තරන් වාගේ පිරිසු දිහිත අර සමාධි කරගන්න දෙන්නේ ඒ නීවරණ කියන හොරු තමයි. ඒක නිසා අපි නීවරණ කියන ගන්න තෝනේ. ආමස්සන්ද නීවරණ කියන්නේ ඕලලාහල්ක වශයෙන් නෙමෙයි. සිවුලසෝන අපි ළඟට විසියුන් ලෙස තමයි නිවර්ණය පිටරා ගන්න ඕනේ. ඔයා විහාරාදී කීකක් අපිට ඕලාරි කලේ නෑ. මිනිස් සිවුන් ලෙස වෙල අපේ මුලා කරන්න විහාරාද නිවර්ණය. සීනෙද්දත් එහෙමයි. උද්දච්චය කුක්කච්චයත් එහෙමයි. ඉතිච්ඡාව සමාන වෙකේද. අපි උත්තරේ බලනවා හරියද දන්නේ නැහැ. අපි කරන මිනිස් කාර්ය හන්නේ නැහැ. ඒ මාතම කාර්යයෙන් වශයෙන් ඉන්නවා පිචිච්ඡා. ඉතින් එදෙනා තමයි අතුර මේ ආස්පසින් අතට කොටු කරගෙන තියාගෙන ඉන්නේ. මේ පස්කෙන හේතුන් අරගෙන ඔවුන්ට යට නොවි අපි මනස සිහිය පාවිච්චි කරන්න ඕන. හැබැයි මේ නිවර්ණ මොන මොනවාද කියලා හොය හොයා ඉන්නේ නැතුව අපෙන් තියෙන එකම වැදගත්කම නම් හරියට හරි. එමනම් උපදෙස් ලැබුණු දේ නාසිකා ගොහුස්ම නැතන තැන සිහියෙන් බලාගෙන මා සිහියෙන් මෙහෙයීම. ඔබ සිහිය සතිය ආදීන් කියන එකට නිවර්ණ නෙමෙයි. අඳුරක් එන්න වගේ නිවර්ණ ඒ සම්පූර්ණ පිටපත කරනකොට තමයි අරවැවිල්ලක් හෝ වෙලා ගන්න. දෙන්න මේ නිසා මම සතිය යුද්ධෝ අපි මේ ආශ්‍රාස ප්‍රසවාස ආරම්භයේ පිට පිටානේ නෙවෙයි අපිට පුළුවන් උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති ලැබන්නේ. ඒක පූර්ව භාගයයි. ඊළඟට ප්‍රතිභාග නිමිත්ත මනාව ස්ථිර භවක සමුනාගෙන සම්මාරකින් පුළුවන් නම් ඒ තුලින් ප්‍රඥාන අර්ථ නඬපක්. ඒ ලැබූ සමණින් ඉස්සරහට යන්නේ නැහැ. ඒක වාසුදාට සමානවන ප්‍රස්තාරය ඊළඟට ටෙක්නොලොජි දිහාන්න පුළුවන් තුන්වෙනි හතරවෙනි භාණයන් කරනකම් එකක් ගානේ වැඩි භාගක තනියම නෑයි කියනවා ඊළඟට හතරවෙනි හතරවෙනි භාගය කපිරාස්නාවට හැරෙන්නේ නෑ තුන්වෙනි හැරෙනවා ජත්ින් සාකාර ප්‍රථම අධ්‍යානසයන් ලබන දැන් ඉතින් චතුර්ථ අධ්‍යාන ලබාගත් යෝගාවචරයට ප්‍රථම අධ්‍යාන සුදවන එක අපහසුයක් නෙමෙයිනේ ඒ නිසා ඒ චතුර්ථ අධ්‍යානයට පැතුුවාට පසුව ඒ ධ්‍යාන ආලෝකයෙන් ඒ රූප කවිහි ප්‍රත්‍යාස බලන. උදා එකක් එකක් ගන්න ප්‍රතිභාග නිමිති ලැබෙමින් ප්‍රථම ධන සමාධි සමාපatti සාධන. එයින් නම් දෙන්නේ මොකක් අපි දෝදක පරිණාන. ඒවා අභිභාජන වට කියන්නේ අජ්ජත්තං රූප සංඤේ බහුද්ධා රූපානි පස්සති පරිත්‍රාණි. ඒකෝද සමාගයේ ශරීරයේදී මේ තියෙන අත්‍යප්‍රත්‍යාස දැන් අරමුණු කරනවා. දුක තුලේ පටන් ඉඳලා ඇටසැකිල්ල මුනු කරනවා. ශිරස් තලයේ බලන විශ්පබල. සමන්ත තේනවා සමන් ගැටසැකිල්ල. ඊළඟට අනු අයගේත් බලනවා. එහෙම හත්කට දෙනෝගේ ඇටසැකිල්ල ඉතරක් ගන්න. අරක නොක්කෝම ඇටසැකිලි පිටි ඉස්සරහට අරගෙන ඕදාතං ඕදාතං ඕදාතං මිනුම් කරන ඕදා පසන් නිමිතක් ඇතිය. අර වගේ උදාහරණෙම කියනවා. ප්‍රතිභාග නිමිතේ ආලාපාන සති සමාධිය ලැබුණු ප්‍රතිභාග නිමිතට බොහොම ප්‍රසන්නයි. කොහොමද කොහොම කිසිදු ආලෝකන අදාස කරන්නේ ඒදාස වශයෙන් ඉතින් ඒකෙත් අර වගේ මුලපටන් ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන හතරෙන්ද දෙනවා ධ්‍යාන හතරෙන් ඉල්ල තමයි මෙත්ත සම්මාදානෙට හැරෙන්නේ දැන් මේක කියන අපි පූර්ව කුරුලේ මාත්‍රියේ කළා එහෙම මේක අර්ථ නබාරපත් වෙන කර්මස්ථානයයි මෛත්‍රී දෙන්නේ මෛත්‍රී කර්මස්ථානයෙන් අත්නිහි පජ්ජාතේ අනිත්‍යච චතුර්විදේ සමහරිතේ මිත්‍යාවේ කුසලීදි පෞත්‍ති රෝහණ කියන දේශනාව අනුව සමාය හිතවතාවේ මඳහතාවේ අනිත්‍යතාවේ කියන හතර දෙනා කමේ සීමා සම්බේධ කරලා අධ්‍යාපදව ගන්න. ඊළඟ විදුහසයෙන් නිකර කර ඈතට ඈතට ඥාන විශ්ලේෂණ සත්පුද්ගල කොටස 12 දී කර ගන්න. මෛත්‍රී වගන්ති 7ක් ගන්න. ඉතින් අන්තිමේ ඕදිසෝ අනෝදිලෝ වශයෙන් මෛත්‍රී ඥාන වඩලා මෛත්‍රී ඥාන 527 උපදවන්න පුළුවන්. තවත් වෙනදම් කරුණා. මුදිතා උපේක්ෂා බ්‍රහ්ම විහරණේ සියල්ලමක් ලබන්ද ඒ අනු ලැබෙන. ඊළඟට තැනුතිලන් දස අසුබි. දස අසුබ කාර්මස්ථාන. විද්‍යාන අවිඥානික අසුබ. ඒ සත්‍යමඥාන 10ක්. තවත් විදිහට තැනුතිලන් ඌලසන සියල්ල, ඌතසන සියල්ල, ආලෝකසන ආකාශ පදන නිවන් දෝවාගත් අධ්‍යානය හවුරු කරගන්න. අතොත් චතුර්ථාරාණයේ තොරෙල තම සතුනම් අරූප සමාකල්පවලට වඩන්න පුළුවන්. අසල භාවනා නමකින් අරූප සමාපatti 4 උපදවනවා අසුගුලුව. එතකොට මේ විදිහට යෝගාවචරයාගේ සිත් අර සම භාවනාවෙන් භාවිත සුභාවිත කරගන්න පුළුවන්. ඒ කොහොම කරගෙන ආත්මනසිකාරයෙන් හැදෙන්නේ විදර්ශනාවට මොනතරම් වැඩගත් ආරම්භයක්ද? මේ සාපි කරන්නට ඕනේ අපේ මේ සම්බ්‍රමචාරින් හර බොහොම සීලවන්තයි, බොහොම ශික්ෂාගරුකයි, විනයගරුකයි. සියලු විසුද්ධියෙන් යුයි. පතරයන් පිටිදීනා ව්‍යායාම කිරීමයි. එනිසා සද්ධාව, සතිය, වීර්ය, සමාධිය, ප්‍රඥාව වගේ ඉන්ද්‍රිය ධර්ම ශක්තිවත්වත් සමුනාව නැති වෙයි. සාගතරීනි සඳ. තාව විසීම ඇතුව මේ වැඩ කටයුතු යෙදෙමු. කාලය, වේලාව අපි ප්‍රේසං කරගනිමු. හැම වෙලාවම විනාඩියක්වත් අසකස නේන හැටියට අපි යෙදෙන්න බලාපොරොත්තු වෙමු. අන්‍යෝන්‍යයන් උපකාර වෙන හැටියට අපි සංවර වෙමු. ඒ වගේම අන්‍යෝන්‍යයන්ගේ භවදා කමතහන් සඵල වේවා සඵල වේවා කියලා හදවතින් අපි ආශිර්වාදනය කරමු. ඒ වගේම අපේ මේ කම්මච්ඡාන ආචාර්ය නායක ස්වාමීන් වහන්සේ දැන් ලංකාවේ අපේම මේ ස්ථානයේ වැඩි ඉන්නක අපේ ලොකු ආශිර්වාදයක් වෙන බැවි මේ ස්වාමීන් වහන්සේගේ උපදේශ අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ගෝවාගේ මුහල්සේ කපවැනි සිය දහස් වලන් දෙනාට මේකින් මඟ පහදා දෙමු පිණිස ිරෝගී භාවයේ චිර ජීවනයේ සියවත් බල ආංශයේ වර්ධනය වේවා කියලා අපි මෛත්‍රී කරමු. දැන් අද දවසේත් අපි උහුවම සද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රතිපත්ති යෙදීමෙන් යම්බඳු කුසල සංඝයක් අත්පත් කරගත්තා නම් ඒ කුසල සම්භාවය ලෝකුඩා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ප්‍රතිමූලයේ බුද්ධ පූජාවක් වේවා. ධර්ම රාක්ෂේ ධර්ම පූජාවක් වේවා සංඝ රාක්ෂේ සංඝගත දක්ෂයාලනි පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාගේ පාමුල ගුරු පූජාවක් වෙනවාටපත් වේවා එවාගෙම අභවක් රාක්ෂමෝකේ ගුරුවරු ගන්දි මිත්‍රාදීන්ට දායක පාරකාදීන්ට ලැබී නුතුරා සූපින්ත වේවා ආරක්ෂක දෙවිදේවතා මණ්ඩල සාදරයෙන් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ සඳහා ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා ලොවේ ලෝකුරා සුව ලබස්වා අපත මේ වාගේ උතුම් සතුන් පිරියෙත් නඟා ආලෝකමත් කොට තබා අපවත් සේවදාල මහෝපාද්‍යය නාහියන් වහන්සේ ප්‍රදාන සම්මු පිටුන් වහන්සේලාට සතු භෝගින් ලෝකෝත්තර නිවන් සුවමත් වේවා අපත හැම විටම අල්ලාහ් මිත්‍රත්වයෙන් ආශිර්වාද කරමින් අවසර දීලා ධාරණකේ පූජනීය පඬිතු ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ කුසල් බල මොනිනේ නිරෝගී සත් බල ඇතුව ජීවිතත් සතරස කාලයක් දීර්ඝාස ලැබේවා මේ ශාසන අභිවෘද්ධිය සඳහාම සිදු කළ උසස් හේමේ කාර්මී වාසපත් වීම කුතුහ ලෝකදා බුදුදානක් වේවා ස්වාමී පාවසයාඩෝ නාහිමිපාණන් වහන්සේටත් මේ කුසල් දෙලෙන් නිරෝගී සත් බල චිරජීවනයේ දීසත් සතරස ආදී කාලයක් දීර්ඝාස ලැබේවා ධාත්මීය බෝධිසින් ලෝකෝත්තර නිවන් සුවම සාක්ෂාත් වේවා අපද සිව්පසයෙන් උපකාර කරන දායක කාර්යකාරීන්ට මේ කුසල් ලැබී ලෝකුරා සෝතන සේවා අපේ මේ ප්‍රියශීලී සියලු සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා මේ වාසික පින්තුන්ට අනිගොස් සහභාගී වෙන සැනට මෙලොව වශයෙන් වාගිර ආරෝග්‍ය සැපතු මේ සීල සමාධි ප්‍රඥා සීරිසෙන් ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා වැඩි දියුණු කර ගැනීමට දතු බෝධි ආන වලින් සාන්ත ලෝකෝත්තරා මහා නිවන් සුව සාක්ෂාත් ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් බලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. Thank you.